ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ නිවසේහි ඊතාම වටිනා කෘතවේදී ගුණානුස්මරණ පින්කම සිදු කරලා නිමවටපත් වෙච්ච අවස්ථාව මීට තුන් මාසයකට කලින් මිය ගිය තමගේ ආදරණීය ඥාතිවරයා සහෝදරයා සිහිපත් කරලා ඒ අභේවර්ධන මහත්මයා වෙනුවෙන් සිදු කළා වූ ප්‍රාප්තදානමේ පින්කමයි මේ පින්තුන් නිමවටපත් කළේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මෙවැනි දානමේ පින්කම් කරනකොට විශේෂයෙන්ම මහා සංඝරත්නය වෙනුවෙන් දානමේ පින්කමක් කරනකොට අපේ සදහවත් පින්වතුන්ගේ ලක්ෂණය තමයි ඒ සහභාගී වන හැම දෙනාම නිවසේ තමන්ගේම නිවසේ සිදු කරන පින්කමක් සේහිතලා ඒ පින්කමට සහභාගී වෙනවා. මේක තමයි අපේ බෞද්ධ චාරිත්‍රය. ඉතින් අද දින පින්කමට සහභාගී වෙන ඔබ හැම දෙනාම කල්පනා කරන්න ඔබේම නිවසේහි ඔබේම අතින් පූජා කරපු දානයක් සේහිතලා බොහොමත්ම මේ පින්කම ගැන සතුටටපත් වෙන්න. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානය පූජා කිරීමෙන් අපට ලැබෙන එක ආනිසංසයක් තමයි දානය පූජා කළ ඉවරට පස්සේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක විශේෂ ආනිසංසයක්. අපි වෙනත් කෙනෙකුට යම්කිසි පරිත්‍යාගයක් කරොතින් ආහාර පාන ආදී පූජා කරොතින් අපට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි දහම් මග ගැන යම්කිසි අනුශාසනාවක් කරනවා. ඉතින් ඒ අනුශාසනාව අහනකොට එකතකින් අපි කලාව පින්කම ආනිසංසය වැඩි කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපේ ජීවිතයට ධර්මය තුලින් ආලෝකයක් ලබා ගන්නටත් පුළුවන්. පින්තුනේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ හරය ගත්තොතින් සාරය ගත්තොතින් අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා අඩු කරන මාර්ගයයි උන්වහන්සේ දේශනා කළේ. දැන් බලන්න ඔබ මේ පින්කම කරන අවස්ථාවේ ඔබේ හිත කොයිතරම් සතුටෙන්ද තියෙන්නේ? කොයිතරම් සැනසීමකින්ද තියෙන්නේ? මෙන්න මේ ධම්මග තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙවැනි අවස්ථාවල ඇයි අපේ හිත සතුටෙන් තියෙන්නේ? ඒකට හේතුව තමයි අපේ හිත හුඟා පිරිසිදුයි. අපේ හිතේ ලෝභය නැහැ, කවුරුවත් ගැන අමනාපයක් නැහැ, ඒ වගේම දැඩි මෝහය අපේ හිතේ නැහැ. ඒ නිසා තමයි හිතේ මෙවැනි මානසික සුවයක් තියෙන්නේ. විශේෂයෙන්ම මෙවැනි පින්කම් සිදු කරන්නේ මෛත්‍රිය කෘතවේදීත්වයේ පාදක කරගෙන. විශේෂයෙන්ම ඒ මීට තෙමසට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය ඥාතිවරයා තුල තිමිච්ච ගුණහපත්කම් ඔබ හොඳට සිහිපත් කරනවා. පින්තුනි බලන්න අපිත් එක්ක එකට ඇසුරු කළා වූ කෙනෙක්ගේ හොඳ ගතිගුණ තිබුණොතින් ඒ කෙනා ගැන හිතනකොටත් අපේ හිතට ලොකු සතුටක් නේද? මේක තමයි පින්තුනි අපි සමාජය ඇසුරු කරනකොට තියෙන ලක්ෂණය. ඒ නිසා අපට අපේ ජීවිත තුලනොත් එහෙම අපි හැමදේම කල්පනා කරන්න ඕන. අපේ ළඟ තමන්ගේ ළඟ යම්කිසි ගුණයක් තිබුණොතින් තමන්ගේ ඥාතීන් හිතවතුන් තමන්ට කැමති. ඒ කැමැතියයි ඒ තමන්ගේ තියෙන ගුණය නිසා. ඒ නිසා අපේ ජීවිත කාලය තුලදීම අපට මුණ ගැහිච්ච අපේ ඥාතීන් විතරක් නෙවෙයි හොඳ කල්යාණ මිත්‍ර හිත මිතුරන් ඉන්නවා. ඒ ආගේ ගුණහපත්කම් ගැන හිතනකොට අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අභේවර්ධන මහත්මයා වෙනුවෙන් තමන්ගේ ආදරණීය සහෝදරයාගේ ගුණ සිහිපත් කරනකොට තමන්ගේ හිතට එන්න ඕන තවත් කාරණයක් තමයි එතුමා මේ බොහෝ දෙනෙකුට උදව් කළා. ඒ උදව් සාමාන්‍ය උදව් නෙවෙයි බොහොම සුවිශේෂී උදව්පකාර ඔබ හැම දිනටම කළා තියෙනවා. ඉතින් එතුමාට කරන ප්‍රත්‍යපකාරය තමයි ඔබේ ජීවිත තුලත් ඒ වගේම තවත් කෙනෙකුට උදව්වක් කරන්න ඕන. තමන්ගේ ඥාතීන්ට විතරක් නෙවෙයි වෙනත් කෙනෙකුට හරිය වෙන උදව්වක් කරන්න පුළුවන් නම් අන්නේ තමන්ගේ මාමගෙන්, බාප්පගෙන්, සහෝදරගෙන් ගත්තු නියම ආදර්ශයන් ඒකයි. එතුමාට කරන නියම ප්‍රත්‍යපකාරයත් ඒකයි. එනිසා පින්තුනි ඒකත් අපිට මේ අවස්ථාවේදී සීමත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්තුනි අපි සඳහන් කළ අපේ මානසික සුවය වැඩි වෙන ආකාරය. අපේ ළඟ ඇසුරු කළ ආ හොඳ ඥාති මිත්‍ර ආදීන්ගේ ගුණ සීපත් කරනකොට අපේ හිතට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම අපේ හිතේ තවත් සතුට වැඩි වෙන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන සීපත් කරනකොට උන්වහන්සේගේ තිමිච්ච ගතිගුණ ගැන හිතනකොට අපට ලොකු මානසික සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සසර බොහෝ දීර්ඝ කාලයක් මේ සද්ධර්මය අනාවරණය කරගන්න, එක සොයා ගන්න ජීවිත පරිත්‍යාගයෙන් සුවිශේෂී කැපවීමක් බුදුහාඳුර කළා. අපට මේ ජීවිතේ මුණ ගැහිච්ච ඥාතීන් අපට උදව් කළේ අපි මේ ලෝකේ බිහි වුණාට පස්සේ. ඇතැම් විට අපි මව කුසේ පිළිසින ගත්තට පස්සේ. නමුත් මේ ලෝකේ පහළ වෙන්නත් කලින් ඉපදෙන්නත් කලින් අපට අපේ ජීවිත ගැන හිතලා අප වෙනුවෙන් විමුක්තිකාමී මාර්ගයක් යම් කිසි පුද්ගලෙක් හොයාගත්තනම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ. අනාගතයේ පහළ වෙන අප වෙනුවෙන් තමයි බුදුහාමුදුරෝ ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශේෂී කැපවීමක් කළේ. ඒ විතරක් නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු ලෝකට දේශනා කළපු සද්ධර්මය වසර 2500කට අධික කාලයක් පරපුරෙන් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආවේ ස්වාමින් වහන්සේලා. ඒ නිසා පින්තුනි, මේ ලෝකේ අපි අපේ ඥාති මිත්‍රාදීන්ට කෘතවේදීත්වය දක්වනවා. ඒක හොඳයි. නමුත් පින්තුනි, අපි දහම අහන්න අහන්න ධර්මයේ ගැඹුරට යන්න යන්න අපි මේ ලෝකේ වැඩිපුරම කලගුණ සලකන පුද්ගලයා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන හිතන හැම මොහොතකම අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙන්නේ. සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා තමන්ගේ තිමිච්ච උගත්කම්, ධනවත්කම්, ඥාතීන්, දේපල ඒ සියල්ලක්ම කැප කළා මේ සම්බුද්ධ ශාසනයෙන් පැවිදි වුණා. තමගේ මුළු ජීවිතයම ශාසනයට කැප කළා. මේ ශාසනය මතු පරපුරට අරගෙන යන්නට සුවිශේෂී කැපවීමක් කළා. ඒ විතරක් නෙවෙයි, ඒ ශාසනය දිගට ගෙන යද්දී විශේෂයෙන් ශ්‍රී ලාංකික අපේ අම්මල තාත්තලා ඒ අතන ලැබෙන හොඳම දරුවා ශාසනයට පූජ කළා. දරුවා ලැබුණට පස්සේ තමන්ට ඉන දරුවන්ගෙන් ලස්සනම, පින්වන්තම, දක්ෂම දරුවා ශාසනයට පූජා කළා. අන්න එහෙම ගොඩනැගිච්ච ශාසනයකින් තමයි පින්නතුනි අප මේ ප්‍රයෝජන ගන්නෙ. ඒ නිසා එවැනි අතීත ලාංකික මෞදෙමෝපියන්ගේ දරුවන් වන අපිත් පින්නතුනි අපේ ජීවිත තුලත් මේ සද්ධර්මය තුලින් හැකි උපරිම වාසිය ප්‍රතිලාභය අපි ලබා ගන්නට ඕන. අපේ ජීවිතයේ ගත වෙන හැම දවසක්ම පින්නතුනි ඉතාම වටින දවස්. අබුද්ධෝත්පාද කාලයක කල්පයක් ජීවත් වෙනට වඩා බුද්ධෝත්පාද කාලයක සම්බුදු සසුන තියෙන සද්ධර්මය ශ්‍රවණය කරන් ලැබෙන කාලයක එක දවසක් ජීවත් වෙන එක වටිනවා. ඒ නිසා ඒ දවස පින්නතුනි හැම දවසක්ම අපි අර්ථවත් කරගන්නට ඕන. හැම දවසක්ම ලස්සනට ගත කරන්න ඕන. හැම දවසක්ම හිත පිරිසුදු ඉන්නට ඕන. හැම දවසක්ම පුළුවන් නම් සල්ලි හැම වැඩිපුර තියෙනම් දවසට එක අලුත් ඇඳුම ගාන ඇඳගෙන හිටියත් පාඩු නෑ. ඒ තරම් පින්නතුනි ඉතාම දුර්ලභ වටිනා කාලයක අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ ඇඳුම් ඇඳගෙන ඒ පහසුකම් පරිහරණය කළ නිකන් ඉන්නව නේ අපි. ධර්මයේ පින්නතුනි ආරක්ෂා කරන්න පුළුවන්, පිළිපදින්න පුළුවන් ඉහළම ධර්මතා ටික අපේ ජීවිතයේ රකින්නට ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ අපේ මානසික පීඩා වලින් අපි නිදහස් වෙන ක්‍රමය. කිසියම් අවස්ථාවක අපේ හිතට මානසික පීඩාවක්, දුකක් තියෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි දැන් ඔබට ඔබේ මියගිය ඥාතිවරිය සිහිපත් කරනකොට ඔබේ හිතට දුකක් එනවා නම් ඒ දුක එන වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ දුක එන වෙලාවේ හිතේ ස්වභාවය තමයි ඒ අතීත අත්දැකීමක් සිහිපත් කරලා අතීතයේ සිදුවීමක් මතක් කරලා ඒ සිද්ධිය තුල දැන් අපි ජීවත් වෙනවා. අන්න එතකොට තමයි දන්නේ මන ඇස් දෙකට කඳුළු වෙනවා. අපට දැනෙන්නේ නැහැ අපි මේ වර්තමාන මොහොතේ ඉන්නේ කියලා. නමුත් කෙනෙකුට ප්‍රඥාවෙන් ඉඳගෙන, සිහියෙන් නුවණින් ඉඳගෙන ඒ අතීත ඕන සිද්ධියක් සිහිපත් කරන්න පුළුවන්. එයාට අඬන්න බෑ. නමුත් අපි වර්තමාන මොහොත අමතක කර ගමම්ම අපි අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා, අපට ඇඬෙනවා. අපට හානි කරපු කෙනෙක්, කරදර කරපු කෙනෙක් ඉන්නවා නම් අපට හිතට කේන්ති යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය කියලා. ශෝක දුක් පීඩා දුර කරන තැන එකම මාවත විදිහට දේශනා කළේ මොකද්ද? සතිපට්ඨානිය, සිහිය පිහිටුවීම, මයින්ඩ්ෆුල්නස් එක. සිහිය පිහිටුවීම මොකද්ද කරන්නේ? මේ වර්තමාන මොහොත තුළ උපරිම ලෙස තමන්ගේ සිහිය තියාගන්න උත්සාහ කරනවා. වර්තමානයේ ජීවත් වෙන විතරක් නෙවෙයි හැම මොහොතකම හිතට එන සිතුවිලි ඇති වෙනවා. ඒ මොහොතේම හිතේ සිතුවිල්ල නිරුද්ධ වෙනවා කියලා නුවණින් දකිනවා. පින්නතුනි අපේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපි අතීත කලාව පින්කම්බල ආනිසංශය අපි ලබනවායි කියලා කියන්නේ උපරිම ලෙස තමන්ගේ හිත වර්තමාන මොහොත තුල තියාගන්න දක්ෂ වීම. ඒකෙන් කියන්නේ අතීත සිද්ධීන් අමතක කරන්න කියලා. අතීත සිද්ධියත් ඕන වෙලාවක අපිට මතක් කරගන්න පුළුවන්. හැබැයි මතක් කරනකොට තමන් දන්නවා දැන් අතීත සිද්ධිය සිහි කරාට සිහි කරන්නේ මේ තමන්ගේම හිතයි කියන එක තමන් දන්නවා. මියගිය කෙනෙක් ඉන්න කාලේ කරපු දේවල් සිහි කරනකොට ඒ කලාව සිද්ධිය දැන් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එයා ඒ වෙලාවේ ඇඳන් හිටිය ඇඳුමක්වත් නැහැ. එයාගේ ශරීරයක් දැන් නැහැ. අපි ඔක්කොම සිහි කරන්නේ තමන්ගේම මනස. දැන් බලන්න අපි අපේ රූපය ගැන අපි සිහි කරනෝනි. දැන් මෙතන ඉන්න අයගේ පින්තූරයක් ගහලා ෆොටෝ එකක් ගහලා ඔබේ අතට දුන්නොත් ඔබ ඉස්සෙල්ලාම බලන කවුරු දිහාද? ඔබ කොතනද ඉන්නේ? හොඳට ලස්සනට ඉන්නවද කියලා, හිනාවෙලා ඉන්නවද කියලා තමයි ඉස්සෙල්ලාම බලන්නේ. පින්තුනි, ඔබ ඔබේ පින්තූරය හඳුනගත්තේ කොහොමද? ඔබේ මූණ දැකලා තියෙනවද ඔබ? ඔබේ මූණ ඔබ කොහොමද දැකලා තියෙන්නේ? කණ්ණාඩියෙන්. ඒ කණ්ණාඩියෙන් දැකපු එක තමයි ඔබ මේ බලලා චෙක් කරලා බලන්නේ දැන් මේ පින්තූරේ ඉන්නවද කියලා. එතකොට ඔබේ ඒ වෙලාවේ කණ්ණාඩියෙන් බලපු රූපය දැන් මේ වෙලාවේ කණ්ණාඩියේ තියෙනවද? දැන් මේ වෙලාවේ කණ්ණාඩිය නැහැ. ඒ කණ්ණාඩිය තිබෙච්ච රූපේ අපි සිතුවිල්ලක් විදිහට අරගෙන ඒ හරහා තමයි දැන් මේ පින්තූරය දිහා තමන් ඉනවද කියලා බලන්නේ. අන්න ඒ වගේම තමයි පින්තුනි. අපි අතීතේ යම් තාක් සිතුවිල්ලක් සිහිපත් කරනවා නම් ඒ හැම වෙලාවකමත් වෙන්නේ අර කණ්ණාඩියේ දේ සිහි කිරීමම තමයි. දැනට තියෙන සිද්ධියක් නෙවෙයි. අතීතේ නිරුද්ධ වෙච්ච සිතුවිල්ල අපි දැන් අපේ සිහිය සති චෛතසිකය ඔස්සේ නැවත සිහිපත් කිරීමක් වෙන්නේ. නමුත් මෙන්න මේක නොදන්න කම නිසා මේ අවස්ථාවේ සීහා නුවණ නොතිබ්බොත් අපට මොකද වෙන්නේ? අපි අතීත සිද්ධිය තුන අපේ හිත බැසගෙන අපි අඬනවා, දුක් වෙනවා, සතුටු වෙනවා, මේ හැමදේම කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේක හරියට අවබෝධ කරගෙන ප්‍රඥාවේ සමාරම්භක පියවර සුතමේ ඥාණයෙන් මේක අහගන්නට ඕන. අහගෙන දැනගෙන අන්න ඒක යථාර්ථයක් බවට පත් කිරීම තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. එතකොට අපි කවදා හරි අපේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන කැමතිනම් අපි කළ යුතු ප්‍රධානම දේ තමයි දුක හටගන්නේ මෙන්න මේ නිසයි කියලා දැනගෙන අන්නේ දුකෙන් නිදහස් වෙන විදියට උපරිම ලෙස තමන්ගේ හිතේ සීහා නුවණ දියුණු කර ගැනීම. අන්නේ විදියට වර්තමාන මොහොතේ තමන් යම් කිසි වෙලාවක සීහියෙන් නුවණින් ඉන්නවා නම් තමන්ගේ අතීතයේ කුමන අරමුණක් නිසාවත් තමන් දුකටපත් වෙන්නේ නැහැ. අනාගතයේ එළඹෙන තියෙන කාරණයක් නිසා අපි කිසිවිටකත් දුක් වෙන්නේ නැහැ. අතීත අනාගත දෙක විතරක් නෙවෙයි. වර්තමාන මේ මොහොතෙහි ඇසෙන් දකින රූපයකින්, කනෙන් අහන ශබ්දයකින් අපි දුකට පීඩාවටපත් වෙන්නේ නැහැ. අපි මේ හැම මොහොතකම වර්තමාන සිතුවිලි අනිත්‍යතාවයේ දකිමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි ඒ සිහි කරන මොහොත තුළ අපේ ශරීරයේ කොච්චර බරපතල අසනීපයක් තිබුණත් තමන්ට අසනීපෙන් එන කායික දුක එන්න පුළුවන්, නමුත් මානසික දුක එන්නේ නැහැ. ඒ සිතන මොහොතෙහි තමන්ට තමන්ගේ වයස ගැන දුකක් ඇති වෙන්නේ නැහැ. පින්නොතුනි, වයස යනවා කියන්නේ සම්පූර්ණ මානසික දෙයක්. තමන් හිතුවොත් තමයි දැන් තමන්ගේ වයස මතක් වෙන්නේ නේ. එතකම්ම තමන් වයස ගිය කෙනෙක් කියලා තමන්ට දැනෙන්නේ නැහැ. පින්නොතුනි, තමන් ඒ වෙලෙහි ව්‍යාධියෙන් නැත්තම් ලෙඩවීමෙන් මිදෙලා, මහලු බවෙන් මිදෙලා, ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවේ තමන්ට නැවත ශරීරයක බැස ගන්න නැති මානසිකත්වයක ඉන්නේ තමන් මරණ දුකිනුත් නිදහස් වෙලා, ජාති දුකිනුත්, නැවත සසරට යන්නේ නැති දුකිනුත්, ඒ දුකිනුත් තමන් නිදහස් වෙලා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ කියනකොට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා කියනෝනේ. ඒ විශේෂ ලක්ෂණ දෙකක් තමයි සන්දිට්ඨිකෝ අකාලිකෝ. විසිබර් රිසල්ට්ස් immediately affective කියලා අපි කියනවා. පින්නතුනි, ධර්මයේහි සාන්දෘෂ්ටික බව බලන්න කැමති නම්, ධර්මයේ තියෙන අකාලික බව බලන්න කැමති නම් මෙන්න මෙතන දොරටුව. පින්නතුනි, සාමාන්‍යයෙන් අපි මේ දිනදා කරන පින්කම් වලින් අපිට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා, කල්යාණ මිත්‍රයන් ලැබෙනවා, භවෝග සම්පත් ලැබෙනවා, සුගතියත් ලැබෙනවා. මේ කරන පින්කම් පින්නතුනි ස්වර්ගගාමී මාර්ගය සඳහා හේතු වන පින්කම්. සසන නැවත සුගතිගාමී වෙන්න හොඳ යහළු මෙත්තන ආදී ඥාතින් ලබන හේතු වන පින්කම් මේවා. මේ පින්කම් කරන අතරේදී පින්තුනේ අපි දක්ෂ නම්, අපි බුද්ධිමත් නම් අපි කරන්නට ඕන ස්වර්ගගාමී මාර්ගයේ පිහිටල ඉඳගෙන විමුක්තිගාමී මාර්ගය සඳහා අපේ දර්ශනය, අපේ සිතුවිලි වෙනස් කිරීම. අන්න ඒකට පින්තුනේ හොඳම අවස්ථාව තමයි අපි මේ ජීවිතේ මේ ලැබපු වර්තමාන මොහොත. හිතන්නේ වාපේනතුනි මේ කරන වැඩ කටයුතු ටික ඉවර වෙලයි අපට ධර්මයේ හැසිරෙන තියෙන කියලා. අපි මේ ඉන්න වර්තමාන මොහොතම තමයි පිනතුනේ අපට ධර්මයේ හැසිරෙන තියෙන අවස්ථාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආත්ම භාවයනේ මට දැන් වයසයි නිසා ඊළඟ ආත්මේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. නමුත් පිනතුනේ ඊළඟ ආත්මය ආයි මනුස්ස ලෝකෙට මේ සම්පත්තිගත් එකම ආවත් අපි ඉගෙන කියාගෙන උපාධියක් අරගෙන රැකියාවක් කරන්න මට්ටමට එන්න තවත් අවුරුදු අඩුම ගාන 25ක්වත් අපට කාලය ගත කරන්න වෙනවා. පිනතුනේ එහෙම කාලය ගත කළා තමයි ජීවිතය ස්ථාවර කරගන්නේ. නමුත් ඔබ බොහෝ දිනක් ඒ ජීවිතයේ ස්ථාවරත්වයෙන් සැලෙවුතු ප්‍රමාණයකට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔබ නැවත බුද්ධ ශාසනයක් ලැබුවත් ඔබ මේ ගමනම තමයි එන්නට ඕන. දුකෙන් නිදහස් වෙන විමුක්තියටපත් වෙන මාර්ගය මේකයි. එනිසා පිනතුනේ අපි මේ ලබාගත්තු ඉතාම දුර්ලභ අවස්ථාව මගහැරෙන්න දෙන්න හොඳ නැහැ. ගතවන හැම තත්පරයක්ම සිහියෙන් නොනින් ඉන්න. ගතවන හැම තත්පරයකම කුසල් වැඩෙන විදියට ඉන්න. හැකිතාක් දුරට තමන්ගේ හිතේ ලෝභය අඩු වෙන දර්ශනයක ඉන්න. මෛත්‍රී සාගතව ඉන්න. ඒ සියයටම වඩා පිනතුනේ ප්‍රඥාවෙන් සම්මා දිට්ඨියෙන් නොනින් හැම මොහොතක්ම ගත කරන්න. ඒ ගත කරන මොහොත තුළ ප්‍රඥාවෙන් අපි හරියට ඉන්නවා නම් සම්මා දිට්ඨියෙන් අපි හරියට ඉන්නවා නම් ඒ ඉන්න මොහොත තුළ පිනතුනේ අපේ හිතේ ලෝභයක්වත් ද්වේෂයක්වත් නැහැ. ඒ නිසා මේ ඔබ තමන්ගේ සිය තියෙන බොහොම වෙහෙස මහන්සි වෙලා ඊටම ප්‍රණීත ආකාරයට මේ ස්වාමීන් වහන්සේලගේ ගුණ සිහිපත් කරලා මේ දානේ පූජා කරපු අවස්ථාවේ තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාගෙන එමියගේ ඥාතවරුන්ට පින් අනුමෝදන් කරන වගේම ඔබටත් මේ ජීවිතය අප්‍රමාදීව දහමග හැසිරෙන්නට නිවන් මඟ වඩන්නට මේ ලබාගත් ආ වූ පින ශක්තියක් කරගන්න. ඒ සඳහා ඔබ හැම දෙනාටම මේ කලා වූ පින්කම නිදුක් නිරෝගී බව පිණිස දිගාසිට සම්පත්තිය පිණිස හේතු වේවා. විශේෂයෙන් අද සිහිපත් කරන මීට 3 මාසයක කලින් මිය ගිය තමන්ගේ ආදරණීය ඥාතිවරයා ඒ අබේවර්ධන මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි වෙනත් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පිනින් සුවපත් වේත්වා කියන පැතුමෙන් අපේ පෑන් වඩලා ගාථාව කියමින් පුණ්‍ය අනුමෝදනා කරමු. Now we are going to transfer merits to your beloved departed relative Mr. Palita Abevardhana by the power of all these meritorious activities that you acquired at the moment. By offering dana to Mahasangha, listening to Dhamma, by doing all these activities you acquired a lot of meritorious activities by the power of all these merits. May your departed relative Mr. Palita Abevardhana receive these merits. And may he enhance his spiritual energy. Finally, may he attain final bliss of liberation. With that intention, please say, please recite the gatha. Idam me nyati nam. Idam me nyati nam ho tu sukita hon tu nyatayo. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි පින්තුනි, මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්කම සිදු කළා වූ ඔබ හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. තාවතාචයම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. හොඳ පින්තුණි කල්පනා කරන්න තමන් බලාපොරොත්තුණු පින්කම බලාපොරොත්තුනාට වඩා හොඳින් අංග සම්පූර්ණව සිදු කළා. ඉතින් ඒ තමන්ගේ ආදරණීය සහෝදරයා ඥාතිවරයා ඉන්න කාලේ ඒ අසනීප කාලයේදී ඔබ හැම දිනෙකම තමන්ගේ දෑතීම හුඟා සැලකුවා. විශේෂයෙන්ම ඒ අවසාන මොහොතෙහි ධර්ම ශ්‍රවණය කළා, සමථ දර්ශනා භාවනා කරලා එතුමා ඉහෙළම කුසලයක් සිදු කරගෙනයි මේ ජීවිතේ නිමවට පත් කළේ. ඉතින් ඒ ගැන ඔබ හුඟා හිතලම හිතේ මානසික සතුට ඇති කරගන්න. ඉතින් ඒ තමන්ගේ ආදරණීය සහෝදරය වෙනුවෙන් විශේෂම දානමය පින්කමක් අද සූදානම් කළා. ඉතින් මේ මාසෙට දානමය පින්කම් දෙකක් කළානේ. ආම වෙනුවෙන් වෙනම කළා, පාලිත මහත්මිය වෙනුවෙන් වෙනම කළා. ඉතින් වෙන කෙනෙකුට නම් එකම දානකින් දෙන්නටම පින් අනුමෝදන් කරන්න තිබුණානේ. නමුත් ඔබේ හිතේ තියෙන සත්පුරුෂකම නිසා ඔබ වෙනම පින්කම් දෙකක් සංවිධානය කරා, විශේෂයෙන් පාලිත මහත්මිය වෙනුවෙන් එතුමා තුල තිමිච්ච සුවිශේෂී ගතිගුණ නිසා. ඉතින් ඒ ගැන ඔබ හුඟා සතුටට පත් වන්න. ඔබට කරන්න පුළුවන් ඉහළම ඥාති යුතුකම ඔබ කළා. මේට වඩා අපට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ගැන ඔබ හුඟා කෙතරම් හිතේ සැනසීම ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කමල අනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. By the power of all these meritorious activities, may you be well, happy and peaceful. May you all righteous wishes meet with success. Finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu. Abhivadan silissa nityam vandhapachayino Taro dhamma vaddanti ayuvanno sukham balam Durarogya sampanti sagga sampanti mevacha Nibbana sampanti minate samijyatu